Sadhu, sadhu, sadhu. ආගෙන ඉන්න මා කියන දෙය ඔබ හිතෙන් කියන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කළසේක සියලු කුසල් දහම් දියුණු කළසේක උතුම් සමාධිය දියුණු කළසේක ආශ්චර්යවත් ප්‍රඥාවක් ඇති කරගත්සේක සියලු කෙලෙසුන් කෙරෙන් නිදහස්සුනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොනසේක ආසාව දුරු කළසේක කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොනසේක ආසාව දුරු කළසේක නාසයෙන් ගඳ සුවඳ දන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොනසේක ආසාව දුරු කළසේක දිවින් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොනසේක ආසාව දුරු කළසේක කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොනසේක ආසාව දුරු කළසේක මනසින් අරමුණු සිතා ඒ අර මුණු කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලානොනසේක ආසාව දුරු කළසේක බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කළ යුතු දුක නම් ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක ප්‍රහාණය කළ යුතු දුකේ හට ගැනීම නම් ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම ප්‍රහාණය කොට වදාළසේක සාක්ෂාත් කළ යුතු දුක නිරුද්ධ වීම නම් ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම සාක්ෂාත් කොට වදාළසේක ප්‍රගුණ කළ යුතු දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම ප්‍රගුණ කොට වදාළසේක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව පරිපූර්ණ වශයෙන් ගුරු උපදේශ රහිතව අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වනසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉරිදි බල ඥාන ලබාගත්සේක ඕනෑම දෙයකට සවන් දිය හැකි දිව්‍ය ශ්‍රවණ ඥාන ලබාගත්සේක. ඕනෑම දෙයක් දැකිය හැකි දිව්‍ය නේත්‍ර ඥාන ලබාගත්සේක. ඕනෑම කෙනෙකුගේ සිද්දකින අනුන්ගේ සිද්ධඥාන ලබාගත්සේක. ඕනෑම කෙනෙකුගේ සිතක ඇති වාසනාගුණ දැකීමේ හැකියාව ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ලබාගත්සේක. ඕනෑම කෙනෙකු සසර ගෙව් ආකාරය දැකීම නම් වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත්සේක. ඕනෑම කෙනෙක් කර්මානුරූපව චුත වෙන ආකාරයද කර්මානුරූපව උපදින ආකාරයද දැකීමේ ඥානය චුතෝපපාත ඥානය ලබාගත්සේක. ඔබ වහන්සේ තුල පැවති සියලු කෙලෙසුන් නැතිකොට නිකලෙස් බව දන්නා වූ ආසවක්ඛය ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒ ඥානයන්ට අනුවම ජීවිතය ගත කළසේක. අනන්ත සිල්ලැතිව ජීවිතය ගත කළසේක. මනා සංවරයෙන් ජීවිතය ගත කළසේක. හැම ක්ෂණයෙහිම හැම මොහොතේම ඉතා සිහියෙන් යුතුව ජීවිතය ගත කළසේක. අප්‍රමාණ වීරියෙන් යුතුව ජීවිතය ගත කළසේක. අටලෝ දහමට කම්පා නොවී ජීවිතය ගත කළසේක. ඉතා බලවත් සමාධි සමාපත්තියෙන් යුතුව වැඩ සිටිසේක. අනන්ත විමුක්තිය ඇති සිතින් ගත කළසේක. බුදු රජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව ඒකාන්තයෙන්ම සුන්දරයි. ඒ සුන්දර වූ මධ්‍යම ප්‍රතිපදාව තුළ තම ජීවිතය දියුණු කොට ඒ අමා නිවන වූ පරම සුන්දර නිවන සාක්ෂාත් කොට වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සුගත වනසේක. සුගත වනසේක. සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු බ්‍රහ්මලෝකද සියලු දිව්‍යලෝකද මේ මිනිස් ලෝකයද සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දමනය කිරීමට නොහැකි වූ අකීකරු දෙවියන්වද අකීකරු බඹුන්වද අකීකරු මිනිසුන්වද මහා කරුණාවෙන් දමනය කොට මහා ප්‍රඥාවෙන් දමනය කොට ඉරිදි ප්‍රාතිහාර්යයෙන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අනුත්තර පුරිස ධම්ම සාරථි වනසේක. අනුත්තර පුරිස ධම්ම සාරථි වනසේක. අනුත්තර පුරිස ධම්ම සාරථි වනසේක. අනුත්තර පුරිස ධම්ම සාරථි වනසේක. अनुत्तर पुरिस दम्म सारथी वन सेक स्वामिनी भाग्यवतुन वहांसे उबवहांसी देवलो दिव्यांगेद मनुलो मिनीसुन्गेद एकम शास्त्रुन वहांसी वन सेक बुद्रजानन वहांसे उबवहांसे एकांतयन्म सत्था देव मनुस्सानं वनसेक सत्था देव मनुस्सानं वनसेक सत्था देव मनुष्यानं वनसेक स्वामिनी भाग्यवतुन वहांसे उबवहांसे अवबोध कोट वादाल ए उतुम चतुरार सत्य धर्मय अन्नायतद अवबोध कर गनीम पिनिस इता पहदिलिलिस इता सुंदरलिस पहदिली वाचनवली पहदिली अर्थवली देशना कोट वादाल निसा बुदुरजानन वहांसे उबवहांसी एकांत इन्म बुद्धवन सेक एकांत इन्म बुद्धवन सेक एकांतम बुद्धवन सेक स्वामिनी भाग्यवतुन वहांसे लोवे वेन किसी वेकुट नोदेरिय हेकी मेयुतुम संबुदु गुनयन उबवहांसी दरावड सिटि निसा भाग्यवंत वन सेक लोवे विन किसिवे कुट नेति आश्चर्यवत्तु प्रज्ञावकिन वेड सिटि निसा भाग्यवत्तु सेक लुए विन किसिवे कुट नेति महा करुनाविन सिसिल वेगिय हद मड लक्केति निसा भाग्यवंत वन सेक बुद्रजानन वहांसे उबवहांसी एकांत इन्म भगवावन सेक भगवावन सेक भगवावन सेक स्वामिनी भाग्यवतुन वहांसे मगे में पुंचि हितट उबवहांसे गे गुण कंद अनंतई अप्रमाणई बुद्ध गुण अनंतई ප්‍රමාණයි ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඒ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි වම්බන්ද ගන්න කියන්න මේ විදියට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මම සරණ ගිය එකම ශාස්ත්‍රුන් වහන්සේ වනසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මම සරණ ගිය එකම ශාස්ත්‍රුන් වහන්සේ වනසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මම සරණ ගිය එකම ශාස්ත්‍රුන් වහන්සේ වනසේක මාගේ ජීවිතය වෙනසී ගියද මම වනාහි කිසිම දිනයක නිවන් දකිනා මොහොත දක්වා ඔබ වහන්සේගෙන් බැහැරට නොයමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාගේ ජීවිතයට එකම ආලෝකය වනසේක එකම පිළිසරණ වනසේක එකම සැනසිල්ල වනසේක එකම සැනසිල්ල වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම වනාහි ඔබ වහන්සේ සරණ ගිය ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම කිසිත් නොදනිමි ඔබ වහන්සේ මාගේ ජීවිතය ගැන සියලු දෙය දන්නාසේක මාගේ ජීවිතයට සැනසිල්ල වනසේක සැනසිල්ල වනසේක සැනසිල්ල වනසේක සාදු සාදු சா.